ධර්මානුශාසනාව කර්මපින්දුනි මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමාහිමිපාණන් වහන්සේ විසිනි. පින්නතුනි සුමලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් ඵලයේ පිහිටුවමින් අසංඛේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් සකදාගාමි අනාගාමි යතමාර්ග ඵලයන්හි පිහිටුවමින් දේශනා කළ මහා මංගල සූත්‍රයේහි අවසාන මංගල ධර්ම සතරක් දැක්වෙන ගාථාවක් මේ ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට ලැබිණි. මහා මංගල සූත්‍රය බෞද්ධයන් හැම දිනෙකම දන්න තාමත්ම භාවිතා කරන එවාගෙම ගෞරවයෙන් භාවිතා කරන සූත්‍ර දේශනාවක්. මහා මංගල සූත්‍රය පිළිබඳව අනේක වාර ධර්ම ශ්‍රවණය කළ ඇති. මේ දේශනාවෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ කෝටි ලක්ෂයක් තරම් විශාල පිරිසක් රහත් ඵලයේ පිහිටීමට අසංඛේය ගණන් පිරිසක් මඟ ඵලන් නිවන් සුවයට පැමිණීමට හේතු වූ භාවනා මාර්ගයක් ගැන හැඳින්වීමයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශුවසේ සද්ධර්මයෙන් එක වචනයක්වත් නැත භාවනාට අදාළ නොවන කියන එක අර්ථකථාවල සඳහන් වෙනවා. දීගණිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර අර්ථකථාවේ දැක්වෙනවා මෙන්න මේ වගේ වදන්තයක්. කම්මස්ථාන විනිම්මුත්තාහි ධම්මදේශනා නාම නත්ති. කර්මස්ථාන භාවනාවකින් තොර ධර්මදේශනාවක් නම් නැත. ඒක හොඳට පැහැදිලි කාරණයක්. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුනේ, ඒ වගේම අසංඛේයයක් පිරිස සෝවාන් වුනේ, 18 කෝටියක් බ්‍රහ්මයන් රහත් වුනේ ඒ දේශනයේ භාවනාවක් වන බැවිනි. එතමනක් නෙමෙයි දේශකයන් වහන්සේට පවා ධර්ම දේශනාව භාවනාවක් වෙනවා. කර්මස්ථාන කියන්නේ භාවනාවක්. ඒ නිසා දැන් මේ මහා මංගල සූත්‍රය පිළිබඳ බොහෝ දෙනෙක් පිරිතක් වශයෙන් භාවිතා කරන අතර ඒක භාවනාවක් නගන්නේ කොහොමද කියන එක දැනගෙන සිටුනොත් මේක වඩා ප්‍රයෝජන ගන්න පුළුවන්. එනිසා අපි මේ ස්වල්ප වේලාවක ධර්ම කතාවේදී මහා මංගල සූත්‍රයේට ඇතුළත් වෙන මංගල්‍ය ධර්ම 38 භාවනා ස්වરૂපයෙන් භාවිතා කරන හැටි ගැන හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය කටපාඩම් කර ගැනීමට නොවේ, එය ඇත්තා වූ අර්ථ සම්පත්තියේ තේරුම්ගෙන ඒ අනුව සමාගේ බහට ගැළපෙන වචන වලින් මේක භාවනාවක් හැටි නිතර භාවිතා කරන ලෙස අපි කරුණාවෙන් සමත ආරාධනා කරනවා. දැන් මේ මහා මංගල සූත්‍රය දේශනා කරන්න හේතු වූ නිදානේ කවුරුද දන්නවා? අපි ඒ ගැන කාලෙ ගන්නේ නැහැ. විශේෂයෙන්ම බුද්ධෝත්පාදයට කලින් අවුරුදු 12කට පමණ පෙර ලෝකෙෙහි මේ මංගල්‍ය කියන ප්‍රශ්නේ පැන නැගුණා. මනුලොවෙන් දඹදිවුතලෙන් හටගත්ත මේ මංගල්‍ය ප්‍රශ්නය දෙවලෝ බඹලෝ දක්වා දසදහසක් වට පැතිරුණා. එයින් මිනිස්යන්ද දෙවියන්ද බ්‍රහ්මයන්ද කොටස් 3-4කට බෙදලා ගියා. නම් කිසි කෙනෙකුට මේක සාර්ථක විසඳුමක් ලැබුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වී සරත්නෝර දෙවරම් මහා විහාර වැඩෙන්න දවසක සතරවරම් දෙවියන් විසින් සක්දේව රජතුමාණන්ට මේ මංගල්‍ය ප්‍රශ්න ඉදිරිපත් කළා. සැබවින්ම සක්දේව රජතුමා ඒ පිළිබඳව දැනගෙන සිටියා. එතුමාට ඕන වුණා මේ සම්බන්ධව දසදහසක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් එකතුව ගොස් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විසඳවා ගන්නට. එනිසා ඒ විදිහේ සතරවරම් දෙවියන්ගේ ආරාධනාවෙන් සක්දේව රජතුමාගේ සංවිධායකත්වයෙන් දසදහසක් වලින් දෙවියන් බ්‍රහ්මයන් සරත්නවර ජේතවනාරාමයේ පැමිණියා මංගල්‍ය ප්‍රශ්නයේ නිසිසේ විසඳගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ තියෙනවා පංචවිධ බුද්ධ කෘත්‍යය කියලා කොටස් පහක්. එයින් රාත්‍රී මැදියම් කාලයේ වෙන් කරගෙන තියෙන්නේ දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදී අමනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේගේ දිනචරියාවේ ඉතාම ස්වල්ප වේලාවක් තමයි කය සැතැප් කිරීමට ගන්නෙ. ඒ කියන්නේ ඔරලෝසු පයෙන් සෑකුත් විනාඩි 20යි තරුවක් යන්වාසේ දවසකට සැතපෙන්නේ. මොනතරම් සේවයක් ලොවට සැලසෙන වැද්ද. උන්වහන්සේ උදේ පාන්දර කොටස් තුනකට බෙදා ගන්නවා. ඒ කියන්නේ ඔරලෝසු පයෙන් රාත්‍රියේ 2:00 සිට 6:00 දක්වා කාලයේ කොටස් තුනකට බෙදා ගන්නවා සෑකුත් විනාඩි 20 බැගින්. රාත්‍රියේ 2:00 සිට 3:20 දක්වාම සක්මන් භාවනාවෙන් සමාපත්තිසුව විඳිනවා. ඒ මොකද දවසේ වැඩි වාරයක්ම නිසියද නිරියාවෙන් හිඳීමේ නිරියාවෙන් වැඩි හිටිය නිසා සක්මනේ යෙදෙනවා පැයකුත් විනාඩි 20ක්. ඊළඟට රාත්‍රියේ 3:20 සිට 4:40 දක්වා කාලයේ පමණ දකුණු ඇලයෙන් සිංහ සෙයියා ආන කාර්යයේ සැපේ වදාරනවා. නැවත 4:40 සිට ඉර උදාවන තුරු දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී බුදු ඇසින් දස දහසක් ලෝක ධාතු බලව දරනවා. මේ අනිවාර්ය දිනකව ඊළඟට උදෑසනදී භික්ෂූන් වහන්සේලා රැස් වෙනවා මණ්ඩල මාලයේට. ඒ කියන්නේ සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කරන ශාලාවට. එතෙන්දී ඒ සංඝ පිරිසට සුගතෝ වාදයෙන් ආවාද දීලා ඉන්දපාත චර්යාවට සූදානම් වෙනවා. එකලාව හෝ පිරිස පිරිවරාගෙන හෝ ඉන්දපාතයේ වැඩම කරවලා දන් වළඳලා භුක්තාන මොදනා දේශනා නිමවා ගන්ධ කුටියට පැමිණ තමන් වහන්සේ නැවත භික්ෂූන් එකතු වෙනතුරු සමවත් සුවයෙන් විවේකව ගත කරනවා. භික්ෂූන් වහන්සේලා පින්දපාතෙන් හැරි නැවතත් ආවාද ලබා ගැනීමට දවල් 12ට පමණ පැමිණ වේලාවේදී සුගතෝ වාදෙන් ආවාදදී ඒ සංඝ පිරිස පිටත් කර යවා නැවතත් බණ ඇසීමට පිරිස එකතු වෙනතුරු තමන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ ඉන්නවා. දවල් 1:00-2:00 පමණ වේලාවේ උදේවරුේ දම් පින්කම් කළ බෞද්ධයෝ බණ ඇහිමත විහාරස්ථානයේ සැමිනෙනවා ලක්ෂ ගණන් සෙනඟ. ඒ ඇට ඉර බැස යනතුරු පමණ සංඝාවේ විශේෂ ධර්ම දේශනා පවත්වනවා. පිරිස නැගී ගියාට පසුව අනදමා හිමියන් වහන්සේ වැනි උපස්ථායකයන් වහන්සේලා පිළියෙල කර දෙන උණුසැන් සිසිල් තැන් වලින් ගත සනසලා නැවතත් භික්ෂූන් වහන්සේලා තනින් තනින් පමණ එකතු වෙනතුරු දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී ඉන් අනතුරුව දසදහසක් වන කෙළවරේ පටන් ගන්ධ කුටියේ දක්වාම බුදු ඇසින් ලෝවිමසා බලනවා. මේ බුදු ඇසින් බලන්නේ එදවස් මගඵල නිවන් ලබන්න සුදුස්සන් ධර්ම දේශනා කළ යුත්තන් දමනය කළ යුත්තන් අනුශාසනා කළ යුත්තන් තෝරා ගැනීමටයි. නැවත භික්ෂූන් වහන්සේලා දවල් කාලයේ කමතහන් භාවනා වඩා බණ ඇසීමට කමතහන් පිරිසුදු කර ගැනීමට මණ්ඩල මාලයට එකතු වෙනවා ධර්මශාලාවට එකතු වෙනවා. ඒ සංඝ පිරිස වෙනුවෙන් රාත්‍රියේ 10 දක්වා සරුවඥන් වහන්සේ කාලය ගන්නවා. ඒ සංඝ පිරිසගේ ප්‍රශ්න විසඳන්න, එවාගෙම ආවාද අනුශාසනා කරන්න, භාවනා කමතහන් කියා දෙන්න, සමාත ජාතක දේශනා පවත්වන්න, සමාත විනී ශික්ෂාපද පනවන්න මේ ආදි කරුණ වෙනුවෙන් රාත්‍රියේ 10 දක්වා කාලය ගෙවනවා. බලන්න මොනතරම් අතරක් නැර සරුවඥන් වහන්සේගේ සේවය සිදු වෙලා තියෙනවද කියලා. ඊළඟ තුන් වහන්සේ රාත්‍රියේ 10 සිට 2 දක්වා ආරවිදී දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණයන් සිද්ධ විද්‍යාදරයන් අසුරයන් ආදීන් වෙනුවෙන් කාලය ගෙවනවා. ඒ වෙලාවට දසදහසක් සක්වලින් දෙවියෝද බ්‍රහ්මයෝද නොයෙක් විදිහේ දහම් ගැටළු ගොසාගෙන එනවා විසඳගන්න. ඉතින් එදා දවසේ පැමිණියා එසේ මෙසේ පිරිසක් නෙමෙයි ඉදිකටු මලක් තරම් තැන 60, 70, 80, 90 තරම් සියුම් ආභාමවාගෙන මේ අහස තලයේහි ඒ දෙවියන් ගහමියන් බණැහිමිට පැමිණ සිටියා. ඒ සරුවඥන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා යක්ෂ ප්‍රතිබල දක්ෂ දේවතාවේ ප්‍රශ්න ගාථාවක් ඉදිරිපත් කළා. බහූ දේවා මනුසාච මංගලානි අචින්තයුං ආකංක මානසුත්ථානං රූහි මංගල මුත්තමං. ගෞතමයන් වහන්සේ බොහෝ දෙවියෝද බොහෝ බ්‍රහ්මයෝද බොහෝ මිනිසයෝද දෙලව දිනුව පිණිස හේතු වෙන අභිවෘද්ධ කර මංගල ධර්මයන් කවරේද කියලා චින්තනය කළා සාකච්ඡා කළා. නම් කිසි කෙනෙකුට බැරි වුණ අය පිළිබඳව විනිශ්චයක් ලබන්නේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව උපදවා ඒ මංගල ප්‍රශ්නය අපට විසඳා වදාරන තේකුවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ මේ මහා මංගල සූත්‍රයෙන් ඉතාමත්ම වැදගත් මංගල ධර්ම 38ක් දේශනා කළා. උන්වහන්සේට පුළුවන් 38 නෙමෙයි කෝටියක් වුණත් මංගල ධර්ම දේශනා කරන්න. නමුත් මේ අවස්ථාවට උචිත පරිද්දෙන් මිනිසයන්ට ධාර්මයේ පහසු පිණිස මංගල ධර්ම 38ක් පමණක් දේශනා කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා මේ මහා මංගල සූත්‍රය ලොව පහළ වී වදාළ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක ලෙස දේශනා කරන සූත්‍රයක් බව. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ බෝධි සම්භාර පූර්ණ කාලේ අබුද්ධෝත්පාද කාලයකදී පවා උන්වහන්සේ පූර්ව බුද්ධ ශාසනවලදී අසා දරාගෙන තිබුණු පුරුද්දනුව තමන්ගේ ශ්‍රාවකයන්ට මේ මංගල සූත්‍රය ප්‍රකාශ කළ තියෙනවා. මහා මංගල ජාතක දේශනාවෙන් ඒක හොඳට පේනවා. උන්වහන්සේ වනගතව තවස් දන් පුරන කාලයේදී 500කට වැඩි සිසු පිරිසකට මේ මහා මංගල ධර්ම දේශනාවක් කළා තියෙනවා. අබුද්ධෝත්පාද කාලවල පවා මහ බෝසතුන් වහන්සේලා මේ දේශනේ භාවිතා කළ හැටි එයින් තේනී යනවා. එනිසා මේ මහා මංගල සූත්‍රය අලුත් දෙයක් නොවේයි. ආගන්තුක දෙයක් නෙමෙයි. අනන්ත සරුවඥන් වහන්සේලාගේ සුවිසුද්ධ වූ ශ්‍රී මුඛෙන් දේශනා වුණු බුද්ධ වචන පෙළ. එනිසා මේ දේශනාව අවිජිත දේශනා කියලා කියනවා. අවිජිත කියන අත්හරලා නැහැ. කිසිම බුදු කෙනෙක් මේක අත්හරලා නැහැ දේශනා කළ තියෙන්නේ. එනිසා මේ දේශනාව නිසා වැදගත් වෙනවා මේ දේශනාව අපි කටපාඩම් කරගන්න ඕනේ. මේ දේශනාවේ තියෙන අර්ථය අපි හදාරන්නටම ඕනේ. මේ දේශනාව උදේ හවස අපි භාවිතා කරන්න ඕනේ. එකමනක් නෙමෙයි මේ දේශනාව තුළින් සමාජයේ සිට සමාධිමත් කරගනු පිණිස භාවනා මාර්ගයක් අනුගමනය කරන්නට ඕනේ. අපි මුලින් සඳහන් කළානේ භාවනා කමඨහනකින් තොර දේශනාවක් ධර්මයක් නැහැ කියලා. එනිසා සුවාසෝ දාසක් ධර්මස්කන්ධයෙන් භාවනා මාර්ගය කර්මස්ථාන මාර්ගයක් බව අපි ඉතහෙලා පිළිගන්නට ඕනේ. බලන්න එදා රතන සූත්‍රයේ දෙසූ දවසේදී රතන සූත්‍රයේ දෙසුවේ විශාලා මහනුවර ත්‍රිවිද භය සංසිඳවන්නේ. නමුත් එදා දවසේදී ඒ දෙසෙනේ සමන් දීගෙන සිටියේ පිරිසතුරෙන් 84,000ක් දෙන නිවන් දැක්කා. ඒ නිසා ඒක පිරිතක් දුණා, භාවනා මාර්ගයක් දුණා. ඒ වගේ මේ දෙවියන් බ්‍රහ්මයන් විශාල පිරිසක් මේ සූත්‍ර දේශනාව අවසානයේදී සහත්තුනේ මඟඵල නිවන් ලැබුවේ මේක භාවනාවක් වෙන දවිනුයි. ඒසා විශාල පිරිස පූර්ව ජාතීන් හිදී පූර්ව බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී මේ මංගල ධර්ම භාවනා වශයෙන් පුරුදු කළ තිබුණු නිසායි ඒ ඇත මේ ඇසුව පමණින් මඟඵල නිවන් ලබන්න පුළුවන් වුනේ. සින්නතුන් දන්නවා නේද චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සතරපද ගාථාවක් කටපාඩම් කරගන්න බැරුව මාස 4ක් එහෙතුණා. අන්තිමේ සූරු ආරින්ද නියමුණානේ ආචාර්යයන් වහන්සේගෙන්. නම සරුවඥන් වහන්සේ දන්නවා මේ කුඩා උවත් හත්වැරිදි උවත් මේ චුල්ලපන්තක කුඩා ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය භාග්‍ය මහිමය. උනාතර සුදුසු කමතහන දන්නවා. උනාසේ ගෙදර යන්න දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටි ඉස්සරහට එක්කාසු කරගෙන වැඩලා සුදු පාට දිලිසෙන ලේන්සු කඩක් අතර දුන්නා. මේ කතකදා ඉඳයි කියලා. රජෝහරණම් කියමින් වම් අත මතු පිට තියාගෙන දකුණු අතින් පිරිමන්දිල දුන්නා. ටික වේලාවකින් උදාසයගෙන දිලිසෙන දේන්සු ඇකිලිතුණා. ඒකුන් වාසයට භාවනාවක් වුණා. මේ කිලිතුණේ අතේ සාදී නිසා නේද? මේ අත කියන්නේ රෙදිය දත්තරෙන් හැදිච්ච දෙයක් නෙමෙයි නේද? සඳුන් අගිල් වැනි දෙයක් නෙමෙයි නේද? මේක තියෙන්නේ මොනවද? මේ සම්මත් නාර ඇත මිඳුළු දහදිය මේ කුණුක කොටස නේද කියලා හිතක් පහළ වුණා. ඒ සිත තුලින් හිත සමාධි වුණා. මුළු ශරීරයේම කොටස 32 පෙනුණා. හිත ධ්‍යාන සිතක් බවට පත් වුණා. ඊ අවස්ථාවේදී බුදුරැස් ධාරක් වෙනුණා. මේ බුදුරැස් ධාර තුලින් ගාථා තුනක්ද සමනට ඇහුණා. මේ දෙසුම් කෙලවර වෙනකොට හතර පද ගාථාවක් දරන්ත දරුවෙ හිටිනේ කුඩා ස්වාමීන් වහන්සේ එක තත්පර ගානකදී සව් කෙලෙස්නසා රහත් වුණා. මේ මොන පුදුමයක්ද? පූර්ව ජාතියකදී මුනාසේ පෙර ජාතියකදී හජ කෙනෙක්ව ඇතාපිට නැගී වීථි සංචාරය කරද්දී මුහුණට දහදිය වැටි උතුරු සළුවේ මුහුණ පිය දැම්මා. ඒ වෙලාවේ තේරුණා මේ දහදියෙන් කිලුටේ උතුරු සළුව මේ කිලුටුනේ ශරීරයේ අසුබයි පිළිකුලයි කුණප කොටසක් නේද කියලා හිතට වැටුණා. මේ පෙර වාසනාවට හේතර යෝනිසෝ මනසකාරයේ පහළ වූ හැටි මෙන්න මේ කියන අරමුණ තමයි එදා රහත් සෙන්දුන් වහන්සේට හේතු වුනේ. ඒ වාගේ අර මංගල සූත්‍රයේ අසූ පමණින් මඟඵල නිවන් ලැබුණේ ඒ දෙවියෝද බ්‍රහ්මයෝද පූර්ව බුදුසසුන්ෙහිදී බුදු ශාසනයන්ෙහිදී මහා මංගල ධර්ම භාවනාත්මකව පුරුදු කරගෙන තිබුණා. ඒ වාගේ අපිත් මේවා භාවනා වශයෙන් පුරුදු කරගෙන සිටියොත් අපටත් කවදාරේ මේ මංගල ධර්ම අසූ පමණින් මඟඵල නිවන් ලබන්නට හේතුවක් වෙනවා. එනිසා අපට ලැබෙන හැම දහම් පදයක්ම යෝනිසෝ මනසකාරයෙන්ගෙන නුවණින් මෙනෙහි කරමින් භානාත් නග නැටේද පුරුදු වීම වැදගත් වෙනවා. එනිසා දැන් මේ මහා මංගල සූත්‍රයේ තියෙන කරුණිතේ ඉස්සලා අපි හදාරමු. ඒ කරුණිතානෝ ඉන් අනතුරුව මේක භාවනාත් නග නැටි තේරුම් කරගනිමු. මේ දේශනාවේ සඳහන් වෙනවා ගාථා පෙළෙහි මංගල්‍ය ධර්ම 38ක්. මේ මංගල්‍ය කියන්නේ කුමක්ද? අද කාලේ මංගල්‍ය කියන වචනේ බොහෝකෙයින් භාවිත වෙන ලෞකික දෙයකට පමණයි. විවාහ මංගල්‍ය, ඒ වගේම වෙනත් මංගල්‍ය වචන පාවිච්චි වෙන්නේ ලෞකික දෙයකට පමණයි. නමුත් මේ මංගල කියන වචනය ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධි කර සියල්ලට සාධාරණ වචනයක්. ඒ කියන්නේ පාපයන් නැසන, පිරිහීම නැසන, පිරිහීම නැති කරන, ජීවණය ඇති කරන, ජීවණයට දොර හරින දේ තමයි මංගල්‍ය කියලා කියන්නේ. සුභ යහපත් දේස. එතකොට මෙහිදී මේ මංගල කියන වචනයෙන් කියලෙනවා කරුණු 38ක්. එමනවාද පළවෙනි කාරණය මේ මාතෘකා කළ ගාථාවේ අසේවනාච බාලානං පන්දිතානංච සේවනා පූජාච පූජනීයානං ඒසං මංගල මුත්තමං. කරුණු තුනක් මෙතන දැක්වෙනවා. අසේවනාච බාලානං ඒසං මංගල මුත්තමං, පන්දිතානංච සේවනා ඒසං මංගල මුත්තමං, පූජාච පූජනීයානං ඒසං මංගල මුත්තමං කියන මේ මංගල වචනේ පද තුනටම සම්බන්ධයි. බාලයන්, පාප මිත්‍රයන්, අසත්පුරුෂයන්, ද්‍රෝහී පුද්ගලයන් ආශ්‍රය නොකිරීම. එතන පුද්ගලයන් පමණක් නෙමෙයි. බාල පුද්ගලයන්ොත්, බාල ක්‍රියාවන්තනේ පාප ක්‍රියාවනොත්, පාප වචනෙන්ොත්, පාප චේතනාවනොත් ආශ්‍රය නොකිරීම. පාප ක්‍රියේතේනොත් ආශ්‍රය නොකිරීම අසේවනාච බාලානං කියන වචනේට අතුල් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් වශයෙන් බාල පුද්ගලයන් හැටියට හඳුන්වන්න තියෙන්නේ පාප ක්‍රියාවන්, පාප චේතනාවන්, පාප වචන, පාප ක්ලේශයන් ඇති సంతානයි. ඒ වගේ సంతාන වලින් වැළකීම කියනකොට පුද්ගලයන්ගේ ආශයෙන් වැළකීමක්, ඒ පුද්ගලයන්ගේ සතු පාප ක්‍රියාවන්ගෙන් වැළකීමක්, පාප වචනයන්ගෙන් වැළකීමක්, පාප චේතනාවන්ගෙන් වැළකීමක්, පාප ක්ලේශයන්ගෙන් වැළකීමක් සියල්ල අසේවනාච බාලානං කියන පළමුවෙනි මංගල ධර්මයට කියවෙනවා. ඒකෝත් එයින් පැහැදිලි වෙන්නේ යම් කිසි කෙනෙක් ඒ වාගේ බාල පුද්ගලයන්ගෙන් බාල පාප ක්‍රියාවන්ගෙන්, පාප වචනයන්ගෙන්, පාප සිටිවිලි වලින්, පාප චේතනා වලින්, පාප ක්ලේශයන්ගෙන් වැළකී සිටිනවා නම් ඔහුට දියුණුව සැලසෙනවා. ඔහුගේ පිරිහීමක් වන්නේ නැහැ. ඔහුට නියම නිසි මඟ නැත්නම් දියුණුවේ දොරට ඇරෙනවා, පිරිහීමේ දොරට වැහෙනවා. එනිසානේ අප මහා බෝසතාණන් වහන්සේ අර අකීර්ති බෝධිසත්ව කාලයේ සද්දේව රජ ඉදිරියේ කියලා තියෙන තමන්ගේ ප්‍රාර්ථනාවක් බාලන්න පස්සේ නසුනේ මෙත බාලේන සංගතේ බාලේනල්ලාප සල්ලාපන්න කරේ නොචරෝතේ අඥාන සත්පුරුෂ බාල පාපි මිත්‍රයන් ගැන අහන්ත නොවේවා, දකින්ත නොවේවා, ආශ්‍රය කරන්ත නොවේවා, කතා කරන්ත නොවේවා, ඒ ඇගේ කතාවක් මට ප්‍රියමනාප නොවේවා. කියවසයි සද්දුර ජහව ඇයි ඉච්ඡර බාලයාට අප්පියේ අප්‍රසන්න. ඒ වෙලාවේ අකීති බෝසතුන් වහන්සේ කිව්වේ බොහෝම ලස්සන පැහැදිලි තේරුමක්. අනයන්නේ ඇති දුම්මේදෝ අදුරායන් නියොන්ජෙති දුන්නයෝ සෙය්‍යසෝ හෝති සම්මාබුද්ධෝ ප්‍රකෝප්පති යෙනයන්තෝ නජානාති සාදුසස් හදස්න. ඒ කියන්නේ බාල පාප මිත්‍රයා නොමග යනු ආශ්‍රය කරන නොමගටම හරවනවා. ඒ වගේම අයහපත් දේ යහපත් හැටියට පිළිගන්නවා, යහපත් දේ අත්හරිනවා, පිළිකුල් කරනවා. ඒ වගේම ඔහුට ආවාදයක් අනුශාසනාවක් හරියට වහාම සිටිනවා. ධර්මයක් විනයක් ඔහු දන්නේ නැහැ. ඔවුන්ගෙන් වැළකී සිටීම මා බලාපොරොත්තු වන නිවන් ගමනට උපකාරයක්. මේ නිසා පාප මිත්‍රයන්ගෙන් වැළකීම අවශ්‍ය බව බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා මේ පළවෙනි මහා මංගල සූත්‍රයෙන් කියවුනේ අත්හරියුතු ධර්ම කොටසක්. පුද්ගලයන් වශයෙන්ොත්, ඒ වගේම ක්‍රියාවන් වශයෙන්ොත්, වචන වශයෙන්ොත්, චේතනා වශයෙන්ොත්, හිතේ අපිරිසුදු ක්ලේශයන්ගේ වශයෙන්ොත් අත්හරියුතු දේවල් අසේවනාච බාලානං කියන පළවෙනි මංගල්‍ය ධර්මයෙන් කියවුණා. දෙවැන්නේ කියවෙන්නේ පන්දිසානන්ත සේවන, කල්යාණ මිත්‍රයන් සේවනය කිරීම. කල්‍යාණ මිත්‍රයන් කියන්නේ නිති පංචී දකින, හෝයාද සීල දකින, එවාගෙම සද්ධා සම්පන්න, සීල සම්පන්න, සෘත සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න, ඉවසිලිවන්ත, කරුණාවන්ත, පරෝපකාරී කෙරෙහි හිත ඇලුණු, අනුන්ගේ දුකෙහිදී හිත උණුවෙන, එවාගෙම නිතරම තමාගේ සැපයට වඩා අනුන්ගේ සැපයට කැමැති, අනුන්ගේ සැප දිනුව කැමැති, මේ වාගේ සත්ුණ ඇති උතුමන්න කියනවා කල්‍යාණ මිත්‍රයෝ. එයින් මුල් තැනගන්නේ ලෞතුරා බුදුරයන් වහන්සේලා. දෙවෙනි තැන ගැනෙන්නේ රසේ බුදුරයන් වහන්සේලා. තුන්වෙනි තැන ගැනෙන්නේ රහතන් වහන්සේලා. ඉන් මෙහා දෙමව්පියන් ගුරු උතුමන් සියල්ලෝම කල්යාණ මිත්‍රයන් හැටියට ගැනෙනවා. එතකොට ඒ කල්යාණ මිත්‍රයනොත්, කල්යාණ ක්‍රියාවනොත්, කල්යාණ වචනත්, කල්යාණ චේතනාවත්, කල්යාණ උතුම් ගුණ ධර්මත් අපි අනුගමනය කරනවා නම් ඒකට කියනවා පන්දිසානංච සේවන. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට කවදාකවත් පිළිහිමක් යන්නේ නැහැ. මෙලව දිනුව පරිලෝක සුගතිය සාන්ත නිවනක් සිද්ධ වෙනවා. එනිසා ඒක මංගල ධර්මයක්. අකීති බෝධිසත්වයන් වාසයේ පිළිබඳවත් සමංගේ සතුමක් කියලා කියනවා. ඒකෙන් තේරෙනවා මේ බෝධිසත්ව කාලයේ පවා මේ වුණ වහන්සේ බලවත් අදිෂ්ඨානෙන් පුරුදු කරගෙන ආ බව. ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහ සංවසේ ධීරේනල්ලාප සංලාපං සංකරේ සංච රෝතේ. සිල්වත්, ගුණවත්, නැනවත්, උදාන අදහස් ඇති, ප්‍රණීත අදහස් ඇති, කල්යාණ ගුණ ඇති සත්පුරුෂෝත්මයන් ගැන මට අහංගත් ලැබේවා, දකින්සත් ලැබේවා, ආශ්‍රය කරන්සත් ලැබේවා, කතා කරන්සත් ලැබේවා, එවැනි උතුමන්ගේ වචනම මට ප්‍රියමනාප වේවා. මේ උන්වහන්සේගේ පැතුම. සබ්දු රජාව ඇයි ඉස්සර කල්යාණ මිත්‍රයාටම ලැබී? උන්වහන්සේ කිව්වා කල්යාණ මිත්‍රයා සුමඟ යන්නේ ආශ්‍රය කරන්න හරවන්නේ සුමඟට. අයහපත් දේ අයහපත් හැටියට දැන ඒකත් හරිනවා. යහපත් මඟ අනුගමනය කරනවා. ආවාදයක් අනුශාසනාවක් සිංහිතේ දොහොත් මුදුනේ පිළිගන්නවා. ධර්මයේ විනය ඔහුට තේරෙනවා. එවැන්නෙකුගේ ආශ්‍රය මෙලව පරලව දෙලව දිනුවට හේතුවක් වෙනවා කියන එක පහදා දුන්නා. මෙන්න මේක නිසා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම මෙලව දිනුව පරලව සුගතියේ සාන්ත නිවනට හේතු වෙන මහා මංගල ධර්මයක්. තුන්වෙනි කාරණේ පූජාචේ පූජනීයානම්. මෙතන පූජා කියන වචنين කියවෙන ගරු කටයුතු බවයි. පූජ යජ පූජ කියන මේ භාපයෙන් නිපන් පදයන්ගෙන් ගැනෙන්නේ ගරු කිරීමයි. දැන් අපි බුද්ධ පූජාව, ඒ වගේම පහන් පූජාව, මල් පූජාව, සුවඳ පූජාව, ඔය වගේ පූජා කියන වචනේ කියවෙන්නේ ගරු කිරීමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේට පහන් දැල්වෙනවා. ඒකට කියන පහන් පූජාව. ඒකනේ පහනින් ගරු කිරීමයි. ඒක පරිත්‍යාගයෙන් නෙමෙයි ගරු කිරීමයි. අපේ පහණෙන් සරුවක් යන වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේට අපේ පහණෙන්වත්, සුවඳින්වත්, මලෙන්වත්, එහෙම නැත්නම් කොඩියෙන්වත්, ගිලම්පසෙන්වත් වෙන දෙයකින් වැඩක් නැහැ උන්වහන්සේට. අපි කරන්නේ ගෞරව කිරීමක්. උන්වහන්සේ ජීවමානව සිටි අවස්ථාවක නම් ඒ අපේ ගෞරවය අපි ඕජේට පවත්වනවා. ඒක නැවත සංකේතවත් කරමින් අනුස්සති භාවනාවක් වැඩෙන්නටයි මේ බුද්ධ පූජා පවත්වන්නේ. යාඥාවක් එහෙම නෙමෙයි. එතකොට ඒ කියන බුද්ධ පූජාවැනි පූජා වස්තු කතා වලින් අපිට පෙනෙන්නේ ගෞරව කිරීමයි මේ පූජා කියන වචنين ගන්නේ. එතකොට ගෞරව කටයුතු උතුමන් නම් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා, සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා, දෙමව්පියන් ගුරු උතුමන්, කලණ මිතුරන් සියල්ලෝම ගරු කටයුතුයි. එවාගේ මේ උතුමන් වෙනුවෙන් තියෙන සංකේත වස්තුත් ගරු කටයුතු වෙනවා. බුද්ධ මන්දිරය, සෛත්‍යරාජන් වහන්සේ, බෝධීන් වහන්සේ, යටත්‍රිසින් බෝ පක්ෂණයට පවා අපි ගරු කරනවානේ, බෝ මුලට පවා ගරු කරනවානේ. ඒ ගෞරව කිරීම තමයි පූජාච පූජනීයනම් කියන්නේ. එනිසා ඒ සිද්ධිය යුක්තා වූ පූජනීය උතුමන් වෙත කයින් වචනින් සිටිනුත් ගෞරව සම්ප්‍රයුක්තව පවතිනවා නම් ඒක පූජාවක්. ඒ පූජාව මෙලව දුණුව පරලව සුගතිය සාන්ත නිවන ගෙන දෙන බැවින් මහා මංගල ධර්මයක් වෙනවා. මෙන්න මේක නිසා මේ කරුණු තුන ඒ සම්මංගල මුත්තමං කියන එක වචනේම ගොනු කරලා පෙන්නවා. ඊළඟට දෙවෙනි ගාථාවෙන් කියනවා කරුණු තුනක්. පතිරූපදේශ වාසෝචේ පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනි දිත ඒ සම්මංගල මුත්තමං. ඒ කියන්නේ සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයන් ඇතුළත් ඇත්තවෝ වාසය කරනව ප්‍රදේශයක්. ඒ වගේම දන් දීම, සිල් නැකීම, භාවනා කිරීම, බණ ඇසීම ආදී ආගමික වතාවත් වලට සුදුසු පරිසරයක් ඇති ප්‍රදේශයක. කොටින්ම කියනවා නම් තුනුරුවන් පවත්නා ප්‍රදේශයක උපදිනවා නම් ජීවත් වෙනවා නම් ඒක පතිරූප දේශ වාසය. ඒ කියන්නේ දකින්න, අහන්න, ආශ්‍රය කරන් ලැබෙන කල්යාණ මිත්‍රයන්. දන් දෙන, සිල් දකින, භාවනා කරන, මෙත් වඩන, ගුණ වඩන සත්පුරුෂයන් ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ කල්යාණ මිත්‍රයන් වාසය කරන ප්‍රදේශයේ පතිරූප දේශ වාසය. ප්‍රතිරූප දේශ වාසයේ ඉන්නකොට සමාත ඉදිරිපත් වෙන සීළු ගැටළු, සීළු ප්‍රශ්න විසඳ ගන්න පහසුවක් වෙනවා. ඒ වගේම සමාත ගෙලි ගෙවි යන දවසින් වැඩි ප්‍රමාණයක් මෙලව දුණුවට පරිලව සුගතියට සාන්ත නිවනට වෙන් කර ගැනීම සමාගේ ජීවිතෙන් උසස්ම අර්ථයක් හෙලා ගන්න පුළුවන් වෙන්නේ පතිරූප දේශ වාසයක සිටීමෙනුයි. ඒක පළවෙනි මංගල කාරණයක්. එතකොට ප්‍රතිරූප දේශ වාසයක වාසය කිරීමෙන් සමාත මෙලව දුණුවන් පරිලව සුගතිය සාන්ත නිවනත් ඒකාන්තයෙන් සැලසෙනවා. නිසයික මංගල ධර්මයක්. දෙවෙනි කාරණය තමයි පුබ්බේච කත පුඤ්ඤතා. ඒ කියන්නේ හැම සත්‍යයකම කළකින් ඇත්තෝ. නමුත් ඒක මතු කරගන්නට ඕනේ. කළකින් ඇති බව හැමෝටම තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒක මතු කර ගැනීමේ උපාය මාර්ගයක් තියෙනවා. ඒකට කියනවා සම්මා ප්‍රයෝග සිද්ධි. සම්මා ප්‍රයෝග කියලා කියන්නේ අපි තුන්දර සංවර කරගෙන තුන්දරින් දුසිරිත දුරු කරමින් සුසිරිත වල හැසිරෙනවා නම් ඒකට කියනවා ප්‍රයෝග කියලා සම්මා ප්‍රයෝග. මේ සම්මා ප්‍රයෝග කරන කොටයි පෙර කරන ලද පින්ඵල මතුවෙන්නේ. මේ දෙතුනක් වශයෙන් අපි ගන්නවා නම් දිනක් අජාසත් රජුව බුදුරජාණන් වහන්සේගෙන් ඇහැවා පළමුනි දවසේම ස්වාමිනිනි බුද්ධ ශාසනයෙහි පැවිදි වුණාම සාමාන්‍ය ඵල කියන්නේ පැවිදි වීමේ අනුසස් තියෙනවද කියලා. ඒකෙන් ඵලයක් මෙලව ලැබෙනවද? සාන්දෘෂ්ටික ඵලයක් මෙලව ලැබෙනවද? බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට කරුණු පහද දුන්නා. එයින් පළවෙනි කාරණේ තේන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහැලා මහරජේ කුඩේ රජේ 16 කුඩේ රජේ ගෙවල් වල රජ මැඳුරේ හරි 16කම් කරන 16 මේ ශාසනේ පැවිදි වුණා කියලා හිතන්නේ. පැවිදි වුණා මොකද කරන්නේ? අනේ ස්වාමීනි මම ගියන් පා අල්ලලා වඳිනවා. රටක පියතුල වඳිනවා. මම සිව්පසයෙන් පරිත්‍යාග කරනවා. මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. අයම 16කමට ගන්නවාද? නෑ ස්වාමීනි මම බොහෝම ආදරයෙන් ගරුත්වයෙන් ඒ ස්වාමීන් වහන්සේට සැලකනවා. මහරජේ මින්න බලන්ද ප්‍රයෝග සම්මා ප්‍රයෝගයේ නිසා කියන යහපත් පිළිවෙත නිසා පුජ්‍යලයාගේ පෙරතින් මතුවී සිටි. 16කම් කරපු පුජ්‍යලයා සසුන්ගතව පැවිදුණාම රටේ මහරජුරුවන්ගෙන් හඳුන් ලබන්නේ සුදුසුනා නේද? මේක සාන්දෘශ්‍යක ශ්‍රමණ ඵලයක්. මේ වාගේ සත්‍යමේ ආශයක් පහද දුන්නා. මේ රටේ අයබදු ගෙවෙන මිනිස්සු අයබදු ගෙවෙන මිනිස්සු පැවිදුණා. පැවිදෙනකොට මහරජුරුව ගිහිල්ලා නැවත එතනත් ආපසු ගිහිගෙට ගන්නවාද? ඔහුගේ ආදායම් බදු අය කරනවාද? නෑ මම බොහොම ගරු කරනවා, වඳිනවා, සිව්පසයෙන් පූජා කරනවා. ඒ වස්සා සාන්දෘශ්‍යක සාමාන්‍ය ඵල. මේ වාගේ අර සම්මා ප්‍රයෝග කියන උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරනකොට ඕනෑම පුජ්‍යලයකට පෙර කරන ලද පින්ඵල මතුවෙනවා. හැම මිනිසෙකුටම පින්ඵල තියෙනවා. ඒ කියන්නේ අපට හොඳ දෑසක්, හොඳ දෙසවනක්, හොඳ දෑසක්, හොඳ දෙපායක්, හොඳ සිරුරක්, හොඳ මනසක් මේවා ලැබිලා තියෙන නිකන් නෙමෙයි. පෙර කරන ලද මහා පින්කම් වල ඵල විපාකෙයි. ඒවා අපි නැවත නැවත අලුත් වැඩියක් කරගන්නට වර්තමාන වශයෙන් හිත නුවණින් අසුරුවමින් යන යෝනිසෝ මානසිකාරයෙන් නුවණින් කල්පනා කරමින් කර්ම කර්මීපාක තියෙන බව, මෙලව පරලව තියෙන බව, එවාගෙම කුසල් අකුසල් වල ඵල විපාක තියෙන බව, තේරුම්ගෙන අකුසලෙන් වැළකී කුසල ක්‍රියාවන් ඉදුnder යොදවනවා නම් ඒ සම්මා ප්‍රයෝග ප්‍රති නිසා හොත පින්ඵල මතුවෙනවා. ඒ පින්ඵල මතුවීම නිසා ඒක පුබ්බේකකත පුණ්‍යතාව නිසා ඔහු මෙලව දියුණු වෙනවා, පරලොව සුගතියට යනවා, කෙලවර සාන්ත නිවනට සපත් වෙනවා. මේක නිසා මංගල ධර්මයක්. අනික් කාණේ තමයි අත්ථ සම්මා පණිදි. අත්ථ සම්මා පණිදි කියන්නේ මෙතන අත්ථ හැටියට හඳුන්වන්නේ චිත්ත සංසානයයි. චිත්ත සංසානය සම්මා පණිදි යහපත්යේ පිහිටුවා ගැනීම. යහපත්යේ පිහිටුවා ගැනීම කියන්නේ අකුසල සිටිවිල්ලක් පහළ වෙන නොදී, අකුසල වචනයක් කියවෙන නොදී, අකුසල ක්‍රියාවක් සිදු වෙන නොදී සමාගයේ සිට ධර්මකාමී සිතක්, ධර්මඡන්දය ඇති සිතක්, ධර්මගරුත්වය ඇති සිතක්, ධාමයට නැමුණු සිතක් බවට පත් කර ගැනීමයි. මේක ඉතා වැදගත් වෙනවා. මේ ධර්මකාමීත්වයේ තියෙනවා නම් පුද්ගලයාම දාපස් පිරෙන්නේ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, ධුවණයෙන්, ධනයෙන්, ධාන්‍යයෙන් කවදාකවත් පිරෙන්නේ නැහැ. මෙලව දුණු වෙනවා, පරලව සුගතිගාමි වෙනවා, කෙලවර සාන්ත නිවනට සපත් වෙනවා. මේසයක මංගල ධර්මයක්. ඊළඟ ධාතාවේ කියවෙනවා මංගල්‍ය කරුණු හතරක්. ඒ කියන්නේ බාහ්‍ය සත්‍යන්ත සිප්පන්ත දිනයෝ සුසිට්ඨිතෝ සුභාසිතා කියලා වාචා ඒ සම්මංගලමු. ධර්මයේ පිළිපන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකී, සතර අපායට වැටෙන පාරෙන් වැළකී නිවන් මඟට සුඛානේ තමයි දැහැමි ශිල්පියන්. ප්‍රාණඝාතාදී පවක් නොවන ධාර්මික ශිල්පියන් ඉගෙන තියාගෙන ඒ අනුව දැහැමින් ජීවත් වෙන ඒකත් මෙලව පරලව සුභසත සලසන මහා මංගල ධර්මයක්. අනික සුවිනීත විනය. සුවිනීත විනය කියන්නේ අපේ ජීවිතේ යම්කිසි රූලක යවන්නට ඕනේ. අපේ ජීවිතයේ තියෙනවා ගමන් මාර්ග ඕන තරම්. එයින් අපි තෝරගන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකී, සතර අපායට වැටෙන පාරෙන් වැළකී නිවන් මඟට සුගති මඟට යන රූල අපි ගමන් කරන්නට ඕනේ. ඒ සඳහා තියෙනවා සංවර විනය කියලා උතුම් පිළිවෙතක්. අපි දැන් පංච සීලය, ආදිවස්තමක සීලය, අෂ්ටාංග සීලය, නවංග සීල, දස සීල, සාමනිර සීල, කෝටියක් සංවර සීල ආදි වශයෙන් රක්නා සීලයේ පමණක් නෙමෙයි සදොර සංවර කර කාණේ තමයි දැහැමි ශිල්පයන්. ප්‍රාණඝාතාදී පවක් නොවන ධාර්මික ශිල්පයන් ඉගෙන තියාගෙන ඒ අනුව දැහැමින් ජීවත් වෙන. ඒකත් මෙලව පරලව සුභසිත සලසන මහා මංගල ධර්මයක්. අනික සුවිනීත විනය. සුවිනීත විනය කියන්නේ අපේ ජීවිතේ යම්කිසි රූලක යවන්නට ඕනේ. අපේ ජීවිතයේ තියෙනවා ගමන් මාර්ග ඕන තරම්. එයින් අපි තෝරගන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකී, සතර අපායට වැටෙන පාරෙන් වැළකී නිවන් මඟට සුගති මඟට යන රූල අපි ගමන් කරන්නට ඕනේ. ඒ සඳහා තියෙනවා සංවර විනය කියලා උතුම් පිළිවෙතක්. අපි දැන් පංච සීලය, ආදිවස්තමක සීලය, අෂ්ටාංග සීලය, නවංග සීල, දස සීල, සාමනිර සීල, කෝටියක් සංවර සීල ආදි වශයෙන් රක්නා සීලයේ පමණක් නෙමෙයි සදොර සංවර කර ගැනීම වශයෙන් ආත්ම දමනය කරගෙන සමාගේ ජීවිතයේ සංවර සීලයේ ජීවිතයක් බවට පමුණුවා ගන්නට ඕනේ. වැඩිහිටියන්ගේ ගරුත්වය ඇතුව, ධර්ම ගරුත්වය ඇතුව, අනුන්ගේ හිංසාවක් වේදාවක් නොවන හැටියට සමාගේ ජීවිතයේ සංවර සීලියව පවත්වා ගන්නවා නම් මේකට කියන සුවිනීත විනය. මේ මෙලෝදී වුණු පරලොව සුගතියේ සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. එවාගෙම සුභාසිතාචාවාචා ඒක තමයි වැදගත් වෙනවා. අපේ මේ දෙතොලින් නිකුත් කරන වචන පෙළ අනුන්ද වේදනාවක් නොවනසේ, මුසාවක් නොවනසේ, කේලමක් නොවනසේ, නපුරු වචනයක් නොවනසේ, හිස් වචනයක් නොවනසේ තමන්ටත් අනුන්ටත් මෙලවටත් තරලවටත් දෙලොවටම වැඩදායක වන යහපත් වචනයක් සිහිනුවණින් කතා කරනවා නම් ඒකට තමයි සුභාසිත වචන කියන්නේ. සුවාසෝදාසක් ධර්මස්කන්ධයේම සුභාසිත වචන. මේ වාට අනුව මෙලව පරලව දෙලොවට වැඩදායක වචන පාවිච්චි කිරීම සුභාසිත වචන. මේක මෙලව දුණුව පරලව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. ඊළඟ ධාතාවේ කියවෙන හතරක් කරුණු. මාතා පිතූ පဋාණය, පුත්තදාර සංඝාය, අනාකුල කම්මන්තය. මෞපිය දෙතන අපේ බ්‍රහ්මයෝ, අපේ දෙවියෝ, අපේ මුල් ගුරුවරු, අපට බුදුරජාණන් වහන්සේ මෙන් පිහිට වෙන කල්යාණ මිත්‍රයෝ, අපෙන් පුදසත්කාර ලබන්නේ සුදුසු පින්කෙත මෞපියෝ. ඒ මෞපියන් උදෙසා දරුවන් විසින් කරුණු පහකින් වන්දනා කිරීමක් වගේම යුතුකම් පහක් ඉෂ්ට කළ යුතුයි කියලා සිගාලවාද සූත්‍රයේ කියලා තියෙනවානේ. ඒ කරුණ අනුව පැවැතීම තමයි මාතා පිතූ පဋාණ. පුත්ත දාරස්ස සංඝව කියන මේක කොටස් දෙකකට බෙදෙනවා. දූපුතුන් දෙ සැලකීම හා තමාගේ භාර්යාවට සැලකීම. දූ පුතුන්ගේ සැලකීම දෙමාපියන් සතු යුතුයකම් පහක් තියෙනවා. හේවශ්ත කිරීම. එවැගේම ස්වාමි පක්ෂයේ විසින් භාර්යාවට ඉෂ්ඨකල යුතුයකම් පහක් තියෙනවා. හේවශ්ත සිද්ධ කිරීම. අනාකුලාච කම්මන්තා කියන්නේ මිත්‍යා ආජීවයෙන් තොරව දැහැමින් ජීවත් වීම. මේ කරුණු හතර මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟ ගාථාවෙත් තියෙනවා කරුණු තුනක්. කරුණු හතරක්. ඒ කියන්නේ දාන, ධම්මචර්යා, ඥාතකානන්ත සංඝෝ, අනවජ්ජානිකම්ම. ආමිෂ දාන, ධර්ම දානයන් පුරුදු කිරීමත්. එවාගෙම දස කුසල ධර්මයට අනුවම ජීවත් වීම. ඥාතීන්ද ආමිෂයෙන් සහ ධර්මයෙන් සැලකීමත්. ඥාතීනවන සීල ජනතාවට පරෝපකාර සඳහා වැඩ හැසිරීමක් වෙන කරුණු හතරද මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟ ගාථාවේ තුනක් සඳහන් වෙනවා. ආරති විරති පාපා මජ්ජපානාච සංයමු අප්‍රමාදෝච ධම්මේසු. පාපයන් කෙරෙන්න දුරින්ම දුරවීමත්, මජ්ජපානයෙන් සදාත වැළකීමත්, එවගේම දාන සීල භාවනාදී ලෝවි ලෝතුරාසුව ගෙන දෙන කුසල ක්‍රියාවන් කිරීමෙහි අප්‍රමාද වීමත් කරුණ තුන මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම තුනක්. ඊළඟ ගාථාවේ තියෙන මංගල කරුණු පහ. ගාරවෝච නිවාසෝච සන්තුට්ඨීච කතඤ්ඤතාච කාලේන ධම්මසවණ. ගරු කපියු තුතුමන්ට ගෞරව කිරීමත්, යතහ පැවැත්මේ නිහතමානීව ජීවත් වීමත්, ලද පමණින් තෘප්තිමත් සතුට වීමත්, කළගුණ සැලකීමේ ගුණයත්, එවාගෙම බුදුබණ ඇසීමේ ප්‍රියමනාප භාවයත් කරුණු පහ මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවන්ගෙන දෙන මහා මංගල ධර්ම පහ. ඊළඟ ධාතාවේ හතරක් දේශනා කළා. ඒ කියන්නේ කාන්තිච සෝවචස්සතාච සමනානංච දසනං කාලේන ධම්ම සාකච්ඡා. සෑම අනිෂ්ඨ අරමුණක්ම සිහිනුවණින් ඉවසීම කියන කාන්ති. එවාගෙම වැඩි හිටියන්න සිල්වත් ගුණවත් උතුමන්න සුවච කීකරුව, දෙමව්පියන්න සුවච කීකරුව පැවතීමත්, සිල්වත් ගුණවත් උතුමන් වෙත ගෞරව සම්ප්‍රයුක්ත net අර දැකීමත්, එවාගෙම සුදුසු අවස්ථාවන්හිදී බුදුබණ පිළිබඳව සාකච්ඡාවක් කරනු හතර මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟට සඳහන් වෙන්නේ කරුණු හතර. ඒ කියන්නේ තපෝච බ්‍රහ්මචාරියංච අරිය සත්‍යාන දසනං නිබ්බාන සත්‍ය කිරියාච. තපෝ කියන්නේ මෙතන ඉන්ද්‍රිය දමනය. ඉන්ද්‍රිය දමනය කුසල කිරීමේ වීරිය කියන දෙකම තපෝ කියන වචනින් කියවෙනවා. බ්‍රහ්මචාරියං කියන පදේ තියෙනවා තේරුම් 12. එයි මෙතන ගැනෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ගුණ පුරුදු කිරීමක්. සීල සමාධි ප්‍රඥා අරිය සත්‍යාන දසනං කියන්නේ ලෞකික ඥානිනුත් ලෝකෝත්තර ඥානිනුත් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන ආරි සත්‍ය අවබෝධ කර ගැනීම. නිබ්බාන සත්‍ය ක්‍රියාවට කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල සිත් වලින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. එයින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ලෝකෝත්තර අවස්ථාවක්. එතකොට ඉතින් මේ මංගල ධර්ම මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන බැවින් මහා මංගල ධර්ම. ඊළඟ ගාථාවේ සඳහන් වෙන්නේ අන්තිම ඒ මා මාතෘකා කළ ගාථාවේ සඳහන් වෙන කරුණු හතරයි. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං හේමං ඒ සම්මංගල මුත්තමං. ලෝක ධම්මේහි පුත්තස්ස. ලෝකයේට කාටස් සාධන ධර්මතා අටක් තියෙනවා. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා සැප දුක්. මේවා කොම ලෝකේ සෑම දිනාත්ම පෙරලියගෙන එනවා. එයින් ලාභ, යස, ප්‍රශංසා, සැප කියන මේ හතරේදී ලෝභයෙන් කුජලයා කම්පණයටපත් වෙනවා. එවැගේම අලාභ, අයස, නින්දා, දුක් කියන මේවාෙහිදී කුජලයා දේශයෙන් කම්පා වෙනවා. මේ දෙකටම හේතුව මෝහයයි. මෝහය නිසා ලෝභාදීන් කම්පණය වෙනවා. එවැගේම ලාභාදීන් කම්පණය වෙනවා. එවැගේම මෝහය නිසා අලාභ ආදීෙහිදී කම්පණය වෙනවා. යම් කෙනෙකුගේ සිත මේ කියන අටලෝ දහමෙහි නොසැලේ නම්, ලෝභයෙන්වත් දේශයෙන්වත් නොසැලේ නම්, කම්පණය නොවේ නම්, ඒක මංගල ධර්මයක්. ඒක නික්ලේශි රහතන් වහන්සේලා දිස්තිරෝ පිහිටනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අප විසින් ඒක අනුගමනය කරමින් උත්සාහයෙන් පුරුදු කරගත යුතු දෙයක්. අටලෝ දහමින් කම්පා නොවන ශක්තිය, ඒක මෙලව දුණුව පරල සුගතිය, සාන්ත නිවන පිණිස හේතු වෙන මංගල ධර්මයක්. අසෝකං, ඒකනේ ශෝක වෙන තැන්වලදී ශෝක නොවි සිටීම. ඒක රහත් ගුණයක්. රහත් වෙන තුරු පුරුදු කරන්නට ඕනේ. විරජං, ඒ කියන්නේ අරමුණකදී කෙලෙස් උපදින ස්වභාවය. සදුරට ලැබෙන අරමුණවලදී කෙලෙස් උපදින්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ විදිහට අයෝනිසෝ මනසිකාරයේ රහතන් වහන්සේලාට නැහැ. නමුත් අප විසින් ඒ අයෝනිසෝ මනසිකාරයේ නූපදනාසේ පුරුදු වෙන්නට ඕනේ. කෙලෙස් නූපදන හැටියට. අනික තමයි හේමං. හේමං කියන්නේ නිර්භයතාවය. ලෝකේ භය වෙන්න කරුණු හතරයි තියෙන්නේ. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුර්ගති භය. තමාම තමා කරගත් පාපයන් ගැන තමා භය වෙනවා. පරානුවාද භය කියන්නේ තමන්ට අනුන් කරන දෝෂ ආරෝපණයන්ගෙන් බයටපත් වෙනවා. අනේ වගේම රජදරුවන්ගෙන් පාලකයන්ගෙන් ලැබෙන දඬුවම් නිසා භය ඇති වෙනවා. ඒවත් නැතත් හුස්ම ටික නැවතෙනකොට පාරලවදී විඳින්න තියෙන සතර ආපා දුක ගැන භය වෙන්න සිදු වෙනවා අනාගතේ. මෙන්න මේකනේ සතර ආකාර භය රහතන් වහන්සේට නැහැ. නමුත් අප විසින් ඒ සිව් ආකාර භය නොවන හැටියට ආත්ම දමනය කර ගැනීමෙන් නිර්භයතාව උදවා ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු හතරද මෙලව දුණුව පල්ල සුගතිය ශාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. දැන් මෙතන කියවුණා කණු 38ක්. මේව එකින් එක විග්‍රහ කරනවා නම් අපට මුළු දවසක් ඉවත් නිම වෙන්නේ නැහැ. හැබැයි මේ අපි ආරාධනා කරන්නේ මේ කරුණු නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් මේව අභ්‍යන්තරයට බැහැගෙන තම සමාගේ ජීවිතයට මේ මංගල්‍ය ධර්ම දරාගෙන ඒවායින් තමන්ගේ ජීවිතයේ සපවත් බවට පමුණවා ගන්න ලෙසයි. දැන් අපේ ප්‍රතිඥා පරිද්දෙන් මේ මහා මංගල සූත්‍රය කොහොමද සරල භාවනාවක් නගන්නේ කියන ගැන හඳුන්වනවා. ඒ මේ විදිහට අප විසින් සංස්කරණය කරගත්ත මංගල්‍ය අදිෂ්ඨානයේ අපි ඉදිරිපත් කරනවා. කවුරු සාද සාවධානව සමන් දෙන්න. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පාප මිත්‍රයන්ගෙන්ද පාප ක්‍රියාවන්ගෙන්ද පාප වචනයෙන්ද පාප චේතනාවෙන්ද පාප ක්ලේශයන්ගෙන්ද සදහත වලකින් නිමි කල්යාණ මිත්‍රයන්ද කල්යාණ ක්‍රියාවන්ද කල්යාණ වචනයන්ද කල්යාණ චේතනාවන්ද කල්යාණ ගුණධර්මයන්ද ඇසුරු කරන්නේමි. පූජනීය උතුමන් හට පූජා සත්කාර කරන්නේමි. මගඵල නිවන් සුව සාදා දීමට හේතු වන ප්‍රතිරූප දේශයක් ආශ්‍රය කරන්නේමි. සම්‍යක් ප්‍රයෝග ප්‍රත්‍යයෙන් පුරාකෘත කුසල ධර්මයන් මතු කරගන්නේමි. සුන්දර දහමට නමාගෙන තැමින් ජීවත් වන්නේමි. බහුශෘතවන්නේමි දැමි ශිල්පයන් හදාරන්නේමි. සුවිනීත විනය ඇත්තෙක් වන්නේමි. සුභාසිත වචනම සමකල්ලි භාවිතා කරන්නේමි. මෞපිය උතුමනට නිසිසේ සලකන්නේමි. අඹදරුවනට නිසිසේ සංග්‍රහ කරන්නේමි. දැමි ආජීවයෙන් ජීවත් වන්නේමි. ආමිස දාන ධර්ම දානයන් ඉති පුරුදු කරන්නේමි. දස කුසල ධර්මයට අනුවම ජීවත් වන්නේමි. ඥාතීන් හට ආමිසයෙන්ද ධර්මයෙන්ද සංග්‍රහ කරන්නේමි. පරෝපකාරය සඳහා වැඩ හැසිරෙන්නේමි. හිදොරින් සිදුවෙන සියලු පාපයන් කෙරින් දුරින්ම දුරුවන්නේමි. ආදීනව සයක් ඇති මද්යපානයෙන් සදහත වලකින්නෙමි. දාන සීල භාවනාදී වූ ලොවේ ලෝතුරාසුව ගෙන දෙන කුසල කිරීමෙහි අප්‍රමාද වන්නෙමි. ගරු කටයුතු උතුමනට නිති ගෞරව කරන්නෙමි. යටහත් පැවැත්මෙන් නිහතමානී වන්නෙමි. ලද දෙයකින් සතුටු වන්නෙමි. කළගුණ නිති සලකන්නෙමි. බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නේමි. ඉවසිලි මත්වන්නේමි. සුවචිතී කරුවන්නේමි. සිල්වත් ගුණවත් උතුමන් දැකීමෙහි ප්‍රියවන්නේමි. සුදුසු කල්හි ධර්ම සාකච්ඡාමෙහි යෙදෙන්නේමි. ඉන්ද්‍රිය දමන යෙද කෙලෙස් දවන කෙලෙස් තවන යතාත් පැවැත්මෙන් නිහතමානී වන්නේමි ලද දෙයකින් සතුටු වන්නේමි කළගුණ නිති සලකන්නේමි බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නේමි ඉවසිලි මත්වන්නේමි සුවචකී කරුවන්නේමි සිල්වත් ගුණවත් උතුමන් දැකීමෙහි ප්‍රියවන්නේමි සුදුසු කල්හි ධර්ම සාකච්ඡාමෙහි යෙදෙන්නේමි ඉන්ද්‍රිය දමන යද කෙලෙස් දවන කෙලෙස් තවන වීරියද ඇතුව තපෝ ගුණය වඩන්නේමි සීල සමාධි ප්‍රඥා සංඛාත සාසන බ්‍රහ්මචර්යාවෙහි ඇසිරෙන්නේමි දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නෙමි සර්ව දුක්ඛයාගේ සංසිඳීම නම් වූ අසංකත ධාතු සංඛාත සාන්ත නිවන් සුව ලබන්නෙමි අටලෝ දහමින් කම්පා නොවනු පිණිස පුරුදු වන්නෙමි ශෝකවන අරමුණෙහි ශෝක නොවන්නෙමි කෙලෙස් උපදින අරමුණෙහි නික්ලේශී වන්නෙමි බිය විය යුතු අරමුණෙහි නිර්භය වන්නෙමි මෙසේ වූ අටතිසක් මංගල්‍ය ධර්මයන් අනුගමනය කරමින් මෙලව ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන්ද සීල සමාධි ප්‍රඥාවෙන්ද ගුණයෙන්ද නුවණින්ද ධනයෙන්ද ධාන්‍යෙන්ද යසසෙන්ද ඓශ්වර්යෙන්ද දාන සීලාදී දස පාරමිතාදී ගුණයන්ගෙන්ද අභිවෘද්ධියට පත්වන්නෙමි පරලොව භවයක් පාසා ජෝති ජෝති පරායනව සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරන්නෙමි දෙලොව ජයගන කෙළවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමි සැනසී පැමිණ වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ලබන්නෙමි මේ මහා මංගල්‍ය සූත්‍ර දේශනාවට අනුව හදාගත හැකි සරල භාවනා ක්‍රමයක් මේ දේශනාවේ අන්තිම ගාථාවෙන් දෙක පැහැදිලිව තියෙනවා ඒකාදිසානි සත්වාන සම්බත්ත මපරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡanti සං තේ සම්මංගල මුත්තමං මේ අන්තිම ගාථාවෙන් කියවෙන ආනිසංසයයි මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නේ කොට ලැබෙන ආනිසංස විශේෂයක් එමනවාද ඒකාදිසානි සත්වාන මේ අටතිසක් මංගල්‍ය ධර්මයන් කයින් වචනින් සිතිනොත් සම්පූර්ණ කිරීමෙන් සම්බත්ත මපරාජිත සෑම තැනම නුපරදින්නේ කියනවා කිසිම තැනක පරිදින්නේ නැහැ ඒ කියන්නේ ඉගෙන ගන්න ගියත් පරිදින්නේ නැහැ ගොවිතැනට ගියත් පරිදින්නේ නැහැ විලදාමට ගියත් පරිදින්නේ නැහැ ඒ වගේම රැකියාව මොනවා රැකියාවට ගියත් පරිදින්නේ නැහැ තනකට ගියත් පරිදින්නේ හැම තැනකදීම ජයග්‍රහණයට පත් වෙනවා සීල් දකින්න ගියත් පරදින්නේ භාවනා කරන්න ගියත් පරදින්නේ තමා යන කටයුතු 100ට 100ක්ම සාර්ථක වෙනවා මේ මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නාට සම්බත්ත සොත්තිං ගච්ඡanti ඒ කියන්නේ හැම තැනකදීම ස්වස්ති භාවයට සපවත් භාවයට පැමිණෙනවා මේ මංගල්‍ය ධර්ම අනුගමනය කරන්න හැමදාම සපවත් වෙද්දී භාවයට පැමිණෙනවා ලෝකයේ හැමදාම තියෙන්නේ මිනිස්යන්ගේ දුක් කරදර ගැනවිලි නමුත් මේ මහා මංගල ධර්ම හරියට අනුගමනය කරන්නාට සැපෙන් නිදා ගන්න පුළුවන් සැපෙන් අවදි වෙන්න පුළුවන් නපුරු සිහිනයක්වත් පෙනෙන්නේ නැහැ ඒ වගේම මිනිස්යන්වත් ඔහු ප්‍රියමනාප වෙනවා අමනුෂ්‍යයන්වත් ඔහු ප්‍රියමනාප වෙනවා දෙවියන්ගේද ආරක්ෂාව නිරතුරුව ලැබෙනවා ඒ වගේම වස විස අවියවොද ගිනි විපත්ති වලකිනවා මූණේ වර්ණේ පමණක් නෙමෙයි මුළු ශරීරයේම වර්ණවන්ත වෙනවා පැහැපත් වෙනවා ප්‍රභාස්වර වෙනවා ප්‍රසන්න වෙනවා ඒ වගේම චිත්ත සමාධියක් උපදවන්න උත්සාහ කළොත් මහන්සියක් නැතුව හිත සමාධිගත වෙනවා. ඒ වගේම ජීවිතයේ අවසාන මොහොතේදී අර ධම්මික උපාසකතුමා වගේ ධම්මික උපාසකතුමා වගේ දුටුගමන මහරජතුමා නම් වගේ ආසේ දිස් වෙන දිව්‍ය රත දිව්‍ය කුමාරයන් දිව්‍ය කුමරියන් බලමලා අන්තිම මොහොතේදී සමා කරගත් කුසලයෙන් සන්තෝෂයට පත් වෙලා මනස සිහිනුවණින් අවසන් හුස්ම ගන්න සමත් වෙනවා. එපමණක් නෙමෙයි මේ මහා මංගල දේශනාවට අනුව සමා බලාපොරොත්තු වන ලෝකෝත්තර නිවන් සුවයටද සුවසේම පැමිණෙනවා. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා. දැන් මෙතන සඳහන් වුණානේ කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා එදා ඒ ස්වල්ප දේශනාව තුළින්. අසංකේයයක් පිළිස්ස සෝවාන් වුණා සකදාගාමි අනාගාමි වුණ එච්චර සුළු වේලාවකින් ඒ ඇයට සැපසේ මාර්ගඵල නිවන් ලබන්න ලැබුණේ ඒ ඇය පූර්ව ජාතිවලදී මේ මහා මංගල ධර්ම භාවනාවසෙන් කුරුදු කළා අනුගමනය කළා. එනිසා මේ ධර්ම දේශනෙද සමන් දෙන අපි සෑම දෙනාටම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මහා මංගල ධර්ම හොඳින් හදාරලා මේවා භාවනාත් නඟලා ඒ අනුව තමගේ පුණ්‍ය ජීවිතය වාසනාවන්ත ජීවිතය ධර්ම ජීවිතය එවාගෙම පාරමී ජීවිතය ජීවණයෙන් දුණොට පමුණවාගෙන තමගේ ජීවිත ආලෝකෙන් ලොවත් ආලෝක කරමින් ලොවත් සනසවමින් කෙළවර පහත් පදවියේ පසේ බුදු පදවිය හෝ ලෝතුරා බුදු පදවිය කියන උතුම් බෝධි යානයකින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානෙල් මාසුඳ විහෙදෙන ශ්‍රී මුක පත්මයෙන් එවාගෙම සුදු බුදුරජාණන් විහෙදෙන දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දෙසු මේ මහා මංගල සූත්‍ර දේශනාවට අපේ নমස්කාරය වේවා. ඒ දේශනෙන් තුන් ලෝකේ සනසවාදාල සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාරය වේවා. එමගින් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත් ආර්ය උතුමන්ගේ ආර්ය ගුණස්කන්ධයටද අපේ নমස්කාරය වේවා. අපටත් මේ මහා මංගල ධර්ම අනුගමනය කරමින් මේ උත්තරීතර ලෝමී ලෝතුරාසුව සාක්ෂාත් කරගන්න ලැබේවා. මෙතෙකින් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් එවාගෙම සීල සමාදානයෙන් තුන් සිත පහදවා ගැනීමෙන් ධර්ම සංකල්පනා සිත නගා ගැනීමෙන් මංගල්‍ය ධර්ම සිතට අදිෂ්ඨාන කර ගැනීමෙන් සිදු කරගත් ආ වූ කුසලානිසංස බලයෙන් එවාගෙම රත්නත්‍රා අනුභව බලයෙන් මේ පින අනුමෝදන්න දීමණ්ඩලයේ ආරක්ෂාවෙන් මෙද සවන් දුන් සෑම දිනාටම සිත සාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් මංගල්‍යයක් වේවා. මෙලව ආයුර ආරෝග්‍ය සම්පත් සැලසේවා. සාම්පරායක ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා. කෙලවර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට නිමී සැනසේවදාල ගාම්භීර ධාරි සත්‍ය ආબોධින් සිද්ධ වෙන අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ති. සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසලානිසංස බලෙන් සෑම දිනාට ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අද ධර්මානුශාසනාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.